ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර සංශෝධනය කිරීම පිළිබඳ රජයේ යෝජනාවල් මත යන්න අවසානයේදී දැනගත හැකි වන්නේ ප්‍රකාශ කරන දේවල් නොව ලිඛිතව ඉදිරිපත් කරන පනතයි. රටක ආරක්ෂාව පැවැත්ම හා ජනතාවගේ දියුණුව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අති වැදගත්. ඒ සමඟ හදිසියෙන් කලබලෙන් දුර දිග නොබලා කටයුතු කළොත් ඇතිවී හැකි අරමුදයන් අධ්‍යයනය කිරීම ජනතාව මෙන්ම බුද්ධිමතුන් හා දේශපාලඥයන්ගේ යුතුකම නිසා මහජන එක්සත් පෙරමුණ එසේ ප්‍රකාශ කරනවා.